සක්මන් මළුව ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් ඇතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ. නීති සාකච්ඡා වේදෙන්න මාතෘකාව අභිධර්මයේ පිළිබඳ සාකච්ඡාවක්. මම හිතනවා මේ ඉන්න තිරිස පසුගිය කාලේ අභිධර්ම ගැන අධ්‍යයනය කළා තියෙනවා. ඒ සම්බන්ධ කරුණු තමයි ඉනිසීමක් තියෙන්නේ මේ මාතෘකාර්ධාක ස්කන්ධ 10 ගැන. ස්කන්ධ 10ක් නෑ නේද? කියේ. එන්න ස්කන්ධ පහ ගැන අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ ස්කන්ධ පහයි උපාදාන ස්කන්ධ පහයි. එහෙමයි කියන්නේ. උපාදාන පහ නෑ. උපාදාන ස්කන්ධ පහයි. ස්කන්ධ පහයි ඉගෙන පංචස්කන්ධය. මේකද කියනවා පංච උපාදාන ස්කන්ධය. ඒකවල නිවැරදි. දැන් පංචස්කන්ධය කියන එක ඉස්සෙල් තෝරගන්නවා. පංචස්කන්ධය මොනවාද? පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ තමයි ස්කන්ධ පහ. මේ ස්කන්ධ වලට ස්කන්ධ කියන නම ඇයි භාවිතා වෙන්නේ? රාශිය අර්ථය. රාසත්තේන කන්දා ආසත්තේන රාශි අර්ථේ. ස්කන්ධ කියන්නේ රාශි අර්ථේ. ජල රාශියක් නම් ජලස්කන්ධේ. රස ගොඩක් නම් රසස්කන්ධේ. වැලි ගොඩක් නම් වැලිස්කන්ධේ. දුක් ගොඩක් නම් දුක්ස්කන්ධේ. දුක්ස්කන්ධේ. දුක්ස්කන්ධේ. ඒ වගේ තමයි යමක් එකක් නෙමෙයි ගොඩාක් රාශියක් කියලා එකට කියනවා ස්කන්ධ කියලා. දැන් අපේ ශරීරය කියනවානේ කඳ කියලා නේ. කඳ පිළිවෙල කියලා. ස්කන්ධ පිළිවෙල. එතකොට දැන් රූපස්කන්ධය කියන එක ඇයි ස්කන්ධයක් වෙන්නේ? රූපය කියන්නේ කිස්සල තෝරගන්න ඕන. රූපය කියන්නේ මොකද? රූපං රූපාන්තිකෝ ආවසෝ උච්චති. කස්මානුකෝ ආවසෝ රූපාන්ති උච්චති. සරුවත් මහ රහතන් වහන්සේගේ සංඝ රත්නය සාකතන. සරුවත් මහ රහතන් වහන්සේ තෝරනවා සුප්පතිතිකෝ ආවසෝ රූපන්ති උච්චති. සීතේනති රූපති උන්හේනති රූපති දන්සමත සවාසාතප සිරින්තප සම්පස්සේනති සුප්පති. ඔය වගේ සුප්පති කියන අර්ථයෙන් රූප කියනවා. මොකක්ද රූපණේ කියන්නේ? විහාර වීම, වෙනස් වීම. කුමකින්ද වෙනස් වෙන්නේ? සීතලෙන් වෙනස් වෙනවා, උණුසුමින් වෙනස් වෙනවා, බඩගින්නෙන් වෙනස් වෙනවා, පිපාසයෙන් වෙනස් වෙනවා, දැහැලේ ගුණ මස්සංගෙන් වෙනස් වෙනවා, මඳුරුවන්ගෙන් වෙනස් වෙනවා, උතවට විසුගුරු සර්පාදීන් ස්පර්ශයෙන් වෙනස් වෙනවා, දලබුවන් ගැලීමෙන් වෙනස් වෙනවා, උතවට වාතකෝපයෙන් වෙනස් වෙනවා, පිස්කෝපෙන් වෙනස් වෙනවා, සෙන්කෝපෙන් වෙනස් වෙනවා, චිත්තකෝපෙන් වෙනස් වෙනවා, සෝමනස්යෙන් වෙනස් වෙනවා, දෝමනස්යෙන් වෙනස් වෙනවා. එක එක හේතු නිසා යමක් විතර වෙනස් වීමක් තේන්න දකින්න තියෙනවා නම් ඒකට කියනවා රූපනාර්ථය කියලා. වෙනස් වීම ආර්ථය හැවත් විකාර වෙන බව. ඒක තමයි මෙතන රූපං කියන්නේ. ඒ රූපං කියන එක කොටස් දෙකකට බෙදෙනවා. භූත රූප උපාදා රූප කියලා. භූත රූප උපාදා රූප. සස්කාරෝච මහා භූතා සතුන්නංච මහා භූතානං උපාදා රූපංති. අයං උච්චති රූපස්කන්ධෝ. සස්කාරෝ මහා භූතා සතර මහා භූතා උපාදා රූපස් එකතු වෙලා රූපස් ඡන්දේ කියන. සත්තාරෝ මහා භූතා කිය මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒවාට කියන මහා භූත රූප හතර. උපාදා රූප කියන 24යි. ඒ මොනවද? චක්කු, සෝත, ධාන, ජීවා, කාය. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස. ඊළඟට ඉස්ත්‍ින්ද්‍රිය, කුරිසින්ද්‍රිය, හදේ රූප, ජීවිත රූප, ආහාර රූප, කාය විඤ්ඤාති රූප, වාචි විඤ්ඤාති රූප, රූපස්ස ලහෝතා, රූපස්ස මුදුතා, රූපස්ස සම්මඤ්ඤතා, රූපස්ස උපච්ඡේ, රූපස්ස සම්පති, රූපස්ස ජලතා, රූපස්ස අනිච්චතා. සියල්ල එකතු වුණාම 28යි. 28න් 4ක් උප 24ක් උපාදානෝ හතරක් මහා භූත හතරක් උපාදානෝ අහලා තියෙනව නේද භූතප්පසාද විෂයා භාවෝ හදය නිච්චති ජීවිතාහාර රූපේහි අත්තාරස විදන්තතා පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ෂණං පිච්ඡේ අනුපන්න දසසේති අට්ඨවිස විදං භවේ අබධම්මන්ත සංඝය රූපකාණ්ඩේ තියෙන භූත ප්‍රසාද විෂය භූත සතර මහා භූත රූප ප්‍රසාද ප්‍රසාද රූප පහ විෂය විෂය රූප හතර නම් වර්ණ ශබ්ද ගන්ධ රස භාවෝ භාව රූප දෙක හදය හදේ රූප ජීවිත ජීවිතේන්ද්‍ර රූපය ආහාර ආහාර රූප අෂ්ඨාරස විදං උතර 18යි ඒ දහාර්ථ කියනවා නිෂ්පන්න රූප, සභාව රූප, සලස්තන රූප, සම්මතන රූප කියලා. රූප රූප ඔය දහාර තමයි චිත්තක්ෂණ 17 අවශ්‍ය කියන එක. ඔය 17 18ද කියනවා චිත්තක්ෂණ 17ක අවශ්‍ය. ඉන්හාල කියනවා 10ක් අනිෂ්පන්න රූප. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති දෙකයි, ලහුතා, මුදුතා, සම්මඤ්ඤතා තුනයි පහයි. උපචේ සම්පති ජරසා අනිත්‍යතා එතන 4යි 9යි ආකාශ රූපයයි 10යි මේ 10ට චිත්තක්ෂණ 17ක අවශ්‍ය නැහැ ආකාශ රූපයේ කිසිම සමුත්ථානයකින් හටුණු ගන්නා නිසින් ආවස නියම කරන්නේ නැහැ ඒක අවකාශය නමුත් රූප වෙනකරන බැවින් රූප සංඛ්‍යාත ගැනීම කායඤ්ඤත් වාචිඤ්ඤත් දෙකද තියෙන්නේ එක චිත්තස්සනය ආවිෂ චිත්තස්සන 17ක් නේ ලහෝසා මුදුසා කම්මඤ්ඤතා තුනට ආවිෂ නියමයක් නෑ චිත්තස්සන 17ක ආවිෂක රූපයන්ගේ විශේෂයක් ඒ තුනෙන් කියන්නේ චිත්තස්සන 17 ආවිෂ තියෙනවානේ දැන් පඨවි ධාතුවේ ලහෝසා මුදුසා කම්මඤ්ඤතා ආපෝ ධාතුවේ ලහෝසා මුදුසා කම්මඤ්ඤතා එහෙම ඒ රූපයන්ගේම ආකාර අවස්ථාවක් තමයි ඒ තුنين කියන්නේ. ඒකට වෙනම අවශ්‍ය නියමයක් නැහැ. උපචේ සංකේත කියන්නේ චිත්තක්ෂණයක උත්පාදක්ෂණය කරන් තෙටි. චිත්තක්ෂණයක තියෙනවා චිත්තක්ෂණ 17 කුඩා චිත්තක්ෂණ 51ක් තියෙනවා. එයින් එක චිත්තක්ෂණයක ප්‍රමාණය කියන්නේ චිත්තයක උත්පාදක්ෂණය 51 එක් ගුණයක්. ඉතර ඒක අවශ්‍ය තියෙන්නේ උපචේ සංකේතේ. ජරසාවතාව ආයෙත් වැඩි වෙන කියන්නේ ජරසාවත තියෙනවා උත්පාදක්ෂණයයි ප්‍රතික්ෂණයයි හඳුනනහම කුඩා චිත්තස්න ගාතන 49 එච්චර ඒකේ අවශ්‍ය තියෙනවා අනිශ්චයතාවු තියෙන්නේ චිත්තයාග බංගක්ෂණය කරන් කෙටි වේලාවයි ඔන්නෝම ඒ රූප 10 අනිෂ්පන්න රූප ඒ වගේම ධූරේ රූප කියලා හඳුන්වනවා වසුස්ම රූප ධූරේ රූප අනිත් හඳුන්වනවා. ඒකෝර දැන් අපි සලකා බලන්නට ඕනේ මෙන්න මේ මහා භූත රූප 4යි උපාදා රූප 24යි. එකතු වුණා මේකට කියනවා අටවිස රූපය කියලා. මේ අටවිස රූපය ස්කන්ධ වශයෙන් ගන්නකොට 11 ගොඩකට බෙදෙනවා. ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ අටවිස රූපයේ ගොඩවල් 11ක් එකතු කරලා ස්කන්ධ රූපස්කන්ධය කියන මොනවාද ගොඩවල් 11? යං කිංච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා දීනං වා පනීතං වා යන් දුරේ සම්පිතේවා පදේ කඤ්ජං අභිසංකේතිත්ව අභිසංයෝ හේත්ව අයං උච්චති රූපස්කන්ධු එන්න ස්කන්ධ විභංගේන සූත්‍ර පාඨය යං කිංච රූපං යං කිංච රූපයක් අතීත අනාගත පච්චුප්පන්න ඔන්න කොටස් තුනයි අතීත රූප අනාගත රූප වර්තමාන රූප අජ්ජස්සං වා බහිද්ධා වා ආධ්‍යාත්මික රූප බාහිර රූප ඔන්න පහයි ඕලාරිසං වා සුකුමං වා ඖදානික රූප සූක්ෂම රූප ඔන්න හතයි හීනං වා පනීතං වා ඔන්න නවයයි හීන රූප නිමිත රූප යන් දුරේ සම්තිකේවා දුරේ රූප සම්තිකේ රූප අන්න 11යි මේ 11 ගොඩ එක්කාසු කළ තමයි අයන් උච්චිත රූපස්කන්ධෝ මෙන්න රූපස්කන්ධේ ඒ තමයි රූපස්කන්ධේ ඊළඟට වේදනාස්කන්ධය ගැන වේදනා කියන්නේ දෙපන ඡායසික අතුරෙන් එක ඡායසිකයක් වේදනාව එය බින්දන නිදීන් වාරයෙන් එකයි ඒ හැර අනුභවන අර්ථයෙන් තුනක් වෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා ඉන්ද්‍රිය ભેදෙන් පහක් වෙනවා සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය උපේක්ඛ ඉන්ද්‍රිය වන්න පහක් වෙනවා ධාන වශයෙන් වෙනවා හයක් චක්ක සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ගහන සංපස්සජා වේදනා ජීවා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා ඒ දුරුතු හයේ ස්පර්ශණිත ඇපේන වේදනා හයක් වෙනවා දැන් ඉන්දන වාසයෙන් වේදනා වාසයෙන් වේදනා එකයි අනුභවන වාසයෙන් අරුමුණු රස වෙද ගැනීම වාසයෙන් තුනයි සුඛ දුක්ඛ උපේක්ඛා ඉන්ද්‍රිය වාසයෙන් පහයි සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්ඛේන්ද්‍රිය දෝමනස්ඛේන්ද්‍රිය උපේක්ඛේන්ද්‍රිය ධාර වශයෙන් 6යි සංපස්ස වශයෙන් හයයි චක්කු සංපස්සජා වේදනාගේ 6යි චිත්තෝත්පාද වශයෙන් 89යි චිත්තෝත්පාද වශයෙන් 89ක් තියෙන වේදනා හැම සුඛකම වේදනාව තියෙනවා එතකොට ඒක ස්කන්ධ වශයෙන් ගැලෙන අර වගේම 11 ගොඩක් එකතු කරලා යාපාච වේදනා අසීතා නාගත පච්චුප්පන්නා අජ්ජස්සාවා බහිද්ධාවා ඕලාරිසාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදුරේ සම්තිකේවා කදේ කඤ්ජං අභිසංකිතේත්වා අභිසංයෝහිත්වා අයං උච්චති වේදනා ස්කන්ධු අසීත වේදනා අනාගත වේදනා වර්තමාන වේදනා ආධ්‍යාත්මික වේදනා බාහිර වේදනා ඖදාරික වේදනා සූක්ෂම වේදනා හීන වේදනා ප්‍රණීත වේදනා දුර වේදනා සංතිකේ වේදනා මෙන්න මේ 11 ගොඩ එක්කාසු කරා මේකට කියනවා සංකීපීත්වා සංයූහීත්වා සංකීපීත්වා කියන පිළි කළ ගත්තාම සංයූහීත්වා කියන එක මිශ්‍ර කොට ගත්තාම 11 මේකට කියනවා වේදනා ස්කන්ධය කියලා වේදනා ස්කන්ධය වේදනා රාශි සඤ්ඤා ස්කන්ධය කියන්නේ මොකද්ද? ඔය කියන දෙපණ ඡයසිකයන් අතරින් එක ඡයසිකයක්. ඒ ඡයසිකයේද ඒ කියන්නේ හැඳිනීම තමයි ලක්ෂණය. අරමුණු හැඳින ගැනීම. අරමුණු හැඳින ගන්නා වූ සංඥාව ධාර වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් හය ආකාර වෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කිය. මේ සංඥාව චිත්තෝත්පාද වශයෙන් අර වගේම 89ක් තියෙනවා. එතකොට මේ සංඥාව අර විදිහටම යාකාච සංඥා අතීතා නාගත පච්චුප්පන්නා අජ්ජස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදුරේ සම්තිකේවා සමේ කඤ්ජං අභිසංකිතිත්වා අභිසංයෝහිත්වා අයං උච්චති සංඥා ස්කන්ධු අතීත සංඥාව අනාගත සංඥාව වර්තමාන සංඥාව ආධ්‍යාත්මික සංඥාව බාහිර සංඥාව ඖදාරික සංඥාව සූක්ෂම සංඥාව හීන සංඥාව ප්‍රණීත සංඥාව දුරේ සංඥාව සම්පිතේ සංඥාව මේ සියලු සංඥා එකම එකතු කරලා කියනවා සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධ කියන එකක් මේ වගේ. සංස්කාරකෙන එකේ සැබෑ කීපයක් තියෙන එකත් ඉස්සෙල්ලා පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාර කියන එකේ ප්‍රධානම සංස්කාර ධර්මයේ චේතනාවයි. චේතනාව තමයි සංස්කාර කියන්නේ. තව තියෙනවා අපි දෙකදී කාය සංකාර, වාචී සංකාර, චිත්ත සංකාර. ඒක වෙන තේරුමක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වාචී සංකාර කියන්නේ විචාරක විචාර. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. ඒක වෙන තේරුමක්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොට තවත් තේරුමක්. එතන කියන්නේ කුසල අකුසල චේතනා විසිනාමයි. අකුසල චේතනා 12යි කුසල චේතනා 17යි විසිනාමයි. එතන කුසල අකුසල චේතනා ටික විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා ගැනීම. තව තියෙනවා සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාභ සංඛාර කියන විදුමක් තියෙනවා. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලක නමක්. නිර්වාණ ධාතුව විතරයි සංකත සංකාර නොවන්නේ. අනිශ්චේලම දේ සංකත සංකාර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. අபிසංකත සංකාර කියන්නේ සත්පුද්ගල සංකානවල ලැබෙන විපාක චිත්තචෛතක ධර්ම හා කර්ම දිරූප. විපාක චිත්තචෛතක ධර්ම හා කර්ම දිරූප වලින් අபிසංකත සංකාර. ඒ කියන්නේ කුසල අකුසල කර්ම නිසා හටගන්න දේ. අபிසංකරණ සංකාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාරා චේතන චේතනාව. කුසල අකුසල චේතනාව. ඒවා 29ක් තියෙනවා. ඒවා විපාක සකස් කරන බැවින් අபிසංකරණ සංකාර. ප්‍රයෝගාභි සංකාර කියන්නේ වීර්යයට නම. කුසල් කරන්න අකුසල් කරන්න ප්‍රේතයට වීර්යය ඕනේ. ඒ හැම වීර්යයක්ම මේ ප්‍රයෝගාභි සංකාර කියන්නේ. ඒකට දැන් මෙතන මේ සංස්කාර ඛණ්ඩය කිව්වොත් නෙමෙයි. සංස්කාර ඛණ්ඩය කියන්නේ දෙපණ ඡයසිකයන් අතුරින් වේදනා සංඥා දෙක ඇර ඉතිරි ඡයසික 50යි. එන්න මේ ටිකට කියනවා සංස්කාර ඛණ්ඩය. ඒ සංස්කාර ස්කන්ධයත් අර වගේම දැන් තියෙනවානේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා තියෙන හයක්. ඒවා දුරු වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් හයක් වෙනවා. ඒ හැර චිත්තෝත්පාද වශයෙන් 89ක්ම තියෙනවා. චේතනාව හැමෝම සිතක යෙදෙන නිසා. සරුවචිත්ත සාධාරණයි. ඊළඟට ඒ සංස්කාරයේ එවත් මේ දෙපණක් ඡායිතක අතරින් තම පණක් ඡායිතකයේ අර වගේ 11 කොටසක් එක්කාසු කරන සංස්කාර ඡන්දේ තියෙනවා. යේකේත සංඛාරා සීතා නාගත පච්චුප්පන්න අජ්ජස්සාව බහිද්ධාව ඕලාරිකාව සුකුමාව හීනාව පනීතාව යේ දුරේ සංතිකේවා තදේ කජ්ජං අදි සංකිතිත්ව අදි සංයෝනිත්ව අයං උච්චිති සංඛාරස්කන්ධු. මෙසේ අතීත ඡායතක 50, අනාගත ඡායතක 50, වර්තමාන ඡායතක 50, ආධ්‍යාත්මික ඡායතක, බාහිර ඡායතක, එවාගෙම ඖදාරික ඡායතක, සූක්ෂම ඡායතක, හීන ඡායතක, ප්‍රණීත ඡායතක, දුර ඡායතක, සංතිකේ ඡායතක කියන මේ ඔක්කොම ඡායතක 50 11 ගුණේ කාසුකල කියනවා සංස්කාර ස්කන්ධේ. විඥාන ස්කන්ධය කියන්නේ මොනවද? විඥානය කියන්නේ අරමුණු දැනගැනීමේ අරූපයේ ධර්මයක්. ආරම්මණං විදානා සීතියස්සෝ. එතකොට අරමුණු දැනගන්නේ විඥානයයි. එතකොට මේ විඥානය අර වාගේම දොරටු වශයෙන් හයක් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයකට බෙදෙනවා. එතකොට මේ හය අර වාගේම චිත්තෝත්පාද වශයෙන් 89යි. නැවත 11 කොටසක් එක්කාසු කරලා සංඥාන ස්කන්ධය කියනවා. යන්තිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අද්ධස්සං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්ති සේවා සමේ පච්චං අபிසංකිතිත්වා අபிසඤ්ඤේත්වා අයං උච්චති විඥානස්කන්ධෝ අතීත විඥාන අනාගත විඥාන වර්තමාන විඥාන ආධ්‍යාත්මික විඥාන බාහිර විඥාන අවදාරික විඥාන සූක්ෂම විඥාන වාගේම සීන විඥාන ප්‍රණීත විඥාන දුර විඥාන සංකේත විඥාන කියලා 11 කොටස ප්‍රකාශ කරන විඥානස්කන්ධය කියනවා. මෙන්න මෙහිමයි ස්කන්ධ පහ දේශනා පාළියට අනුව සිටින් තෝරා ගන්න. ඊට පස්සේ තින්නේ රූප 28 තෝරා ගන්න තෝරන එවාගින් වේදනාවේ ලක්ෂණ රස පච්චපාතන පදස්සානන් තෝරා ගන්න තෝරන සංඥාවේ එවාගින් සංස්කාර ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ දැන් ඒකත් මේ එකක් සංඥානේ ඒ ස්කන්ධ බෙදා ගැනීමෙන් ඇති රෝජිනී කුමද්ද නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීම නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමත් මේකට සපත් මේ ඕන කරන බෙදලා බැලීම තේරෙනවද ස්කන්ධ පහ මේ පිටසරත් කියලා තියෙනවානේ දැන් කාටත් කියන්න පුළුවන් ස්කන්ධ පහ මොනවද ඊළඟට කියනවා අපි උපාදාන ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකය කියන්නේ මේකේ නිස්කන්ධ පහම උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබෙන උපාදාන තියෙනවානේ වචන වශයෙන් හතරක් මොනවාද කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බ උපාදාන, අත්වාද උපාදාන තුනක් වෙන හතරක් ඉවරයි ඔව් කාම උපාදාන ditth උපාදාන සීලබ්බ උපාදාන අත්වාද උපාදාන හ්ම් එතන හතරක් කිව්වාම ධර්මතා දෙකයි තියෙන්නේ කාම උපාදාන සංඛා ditth උපාදාන සීලබ්බ උපාදාන අත්වාද උපාදාන තුනම ditthi ඡායිතික වශයෙන් ඔය කියන වස්තු ධර්ම කියලා පරමාර්ථ වශයෙන් ධර්ම දෙකයි තියෙන්නේ ditthi තුනට බෙදුණා එකයි හතරක් වුණේ උපාදාන නැත්තම් උපාදාන ඔක්කොම දෙකයි මොනවද? තණ්හා, දික්ඛි. ඒතොර දැන් මේ තණ්හා දික්ඛි දෙකෙන් ස්කන්ධ පහ අල්වා ගන්න ලැබෙනවා. අල්වා ගන්න ලැබෙනවා. දැන් අපි සලකා බැලුවා උදෙත් කෙනෙකුගේ උත්පත්ති සඳහා මොනවද ප්‍රත්‍ය වෙන්නේ කියලා නේ? අවිද්‍යා සංඛා උපාදාන සංඛාර කර්ම කියලා අපි පහක් කියවනේ පහක් කියවා ඒ පහෙන් අවිද්‍යාවයි සංඛාවයි උපාදානයයි තුන එකතු වෙලා තමයි මේ ස්කන්ධ පහ අල්ලගත්තේ අවිද්‍යාවෙන් කරන්නේ නොදන්නකම ඒ කියන්නේ මේ ස්කන්ධ පහ දන්නේ නැහැ ආයතන දලා දන්නේ ඒ නෑ ලක්ෂණ රස පච්චුපාස්කන දන්නේ ඒ අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ දන්නේ ඒ දන්නේ නැති නිසා එකට වැටෙනවා ඒක එකක් කියන හිතෙනවා ආත්මයක් කියලා හිතෙනවා කුජලයක් කියලා හිතෙනවා වචනාදයක් කියලා හිතෙනවා ඒකත් එතන අවිද්‍යාව එතකොට අවිද්‍යාව එක එකතු වෙනවා සංහාව දැන් අපි මනුෂ්‍ය ලෝකයේ ගැන පෙර ආත්මේ හිතුවා මනුෂ්‍ය ලෝකයේ කියන්නේ කාම භවයේද රූප භවයේද අරූප භවයේද කාම භවය කාම භවයේ කායික දෙයක් ගැන ආසාසනවට සංනාති කියන්නේ කාම සංහා ඒතකොට රූපස්කන්ධේ කාම සංහව තරමුණ උනා ඒ වගේම මනුෂ්‍යාත් භවයේ කාම සංහවට අරමුණ උනා ඒතකොට සංහා උපාදානෙ ඊළඟට ගත්තා ඊළඟට ඒක ආත්ම භවයක් කියලා හිතාගත්තා අපි ඒක මනුෂ්‍ය ආස්වභාවයක්. උද්ගලයේ සැපතක්. මේ සැපත කියන්නේ ආත්ම සංඥා තමයි. ඒ කියන්නේ හොඳ මනුෂ්‍ය ජීවිතයක් ආස්වභාවයක් කියලා හිතනවල මොකද්ද? දික්ක. දික්ක. එතකොට දික්ඛෝපාදානට හොුණා. ඒකට කියන අත්වාදෝපාදාන කියලා. ඒකට කියන්නේ අත්වාදෝපාදාන ආස්වාදයක් ගත්තා. ආත්මය කියලා හිතාගත්තා. ආත්මය කියලා හිතා ගැනීම නිසා ඒක වැරදි දෘෂ්ටියක්. ඒක අස්වාද උපාදාන. තවම් දුරට ඇතැම් විට හිතෙන්න පුළුවන් ආ මිනිස් ලෝකේ හැමදාම ඉඳ පුළුවන් නැරෙන්නේ නැතුව. අන්න සදාකාලික ආත්මයක් ගැන හිතුවා. අන්න දිස්තු උපාදානට වැටුණා. එතකොට වැටෙන්නේ දිස්තු උපාදාන. ඒ කියන්නේ ආත්මයක් කොට නෙමෙයි එතන හිතන්නේ ඒක සදාකාලික කියලා. නොරැතන දෙයක්. එතකොට වෙන්නේ දිස්තු උපාදාන. ඊළඟට හිතනවා ඒ සඳහා මම මේ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගිනි දෙවියන් පුදන්න ඕනේ. මං ගිනි දෙවියන් පුදන්න ඒකෙන් මාසේ ජීවිතේ සුද්ධියට පත් වෙනවා විමුක්තිය ලැබෙනවා. ඒ වගේ මොන හරි වැරදි අදහිං ක්‍රමයක් ඒක තමයි පිළිවෙත කියලා පිළිගන්නවා නම් ඒකට කියනවා සීලබ්බ උපාදාන. දැන් ඒකවලට උපාදාන හතර මුතන එකතු වුණානේ. අවස්ථාන අරමුණු කිරීම වශයෙන් තමයි තුන් ආකාරුනේ දිට්ඨිය. ආත්මයක් කොට හිතනකොට අත්වාග උපාදාන. ඒක සදාකාලිකයි කියලා හිතනකොට දිෂ්ඨි උපාදාන. ඒ වගේම ඒ සඳහා මේ දේ කළ යුතු කියලා වැරදි දෙයක් අනුගමනය කිරීම සීලබ්බත උපාදාන. තවත් ඒක එකක් කියන්න තියෙනවා මනුස්ස ලෝකෙ ඉපදෙලා මරණයන් පස්සේ ආයෙ නම් උපදින්නේ නැහැ. එතකොට මොන දිෂ්ඨියද? උච්ඡේද. ඒක දිෂ්ඨි උපාදාන තමයි. තොර මනුෂ්‍ය ලෝකයේ සදාකාලික වෙන්න පුළුවන් හේතුව ඒක සාස්ත්‍වක වශයෙන් දිස්තු උපාදාන. මනුෂ්‍ය ලෝකෙන් මරණයන් පස්සේ ආයත දෙන්නේ නැහැ කියලා හේතුව ඒක උච්ඡේද වශයෙන් ගන්න දිස්තු උපාදාන. දැන් බලන්න උතවත් අපි එහාලෙන් මේ ලෝකයේ නැවත උපදින්න ඉස්සර වෙලාම මේක කොහොම සම්පූර්ණ කරගෙනා. එතකොට දැන් අපි ප්‍රතිසන්දිගස්තනේ පටිසන්ධි ගන්නකොට පටිසන්ධි නාම රූප කාගෙන්ද අල්ලගෙන තියෙන්නේ? සංහාවෙන් දිස්ති. අන්න ඒකවට පටිසන්ධි නාම රූප ආත්මයක් කොට ගත්තා. ඒ වගේම ඒක සදාකාලික hali උච්ඡේද වශයෙන් හෝ ගත්තා. ඒ සඳහා යම් කිසි වැරදි පිළිවෙතකුත් ඒක සම්බන්ධ කර ගත්තා. ඒක දිස්ති. දිස්ති උපාදාන. එතන දිස්ති උපාදාන. ඊළඟට ඒ මනුෂ්‍යාත් භාවයේ නැමැති කාම භවයේ ගැන ආශාව ඇති වෙලා ඒක පහළ වුණා. අන්න කාම උපාදාන. එතකොට දැන් අපි අවිද්‍යාව, සංහාව, උපාදාන, සංස්කාර, කර්ම රැක කොටගෙන කල කුසලයේ බලයෙන් මේ ජීවිතේ ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි නාම රූප සියල්ලම උපාදාන වලින් අල්වාගත්තා. අන්නේ නිසා අල්ලාගන්න ලැබු උපාදානයන් තියෙන්නේ මේ ස්කන්ධයන් කියනවා උපාදාන ස්කන්ධේ. දැන් එතන තියෙනවා රූප 23ක් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය මේ මෞකසක පරිසන්දි ගන්නකොට රූප 23ක් පහළ වෙනවා. කාය දශක, භව දශක, වස්තු දශක. ඒකෝකේ රූප 23ම උපාදානයෙන් ගනුළු ගැලින් ඒකට කියනවා රූපෝපාදාන ස්කන්ධේ කියලා. ඒ සිතේ තියෙනවා සෝමනස් වේදනාව. ඒ අපි ප්‍රතිසන්දිගත කුසල කර්මයේ යම් විපාකයක් අපේ සෝමනස් කුසල කර්මයක් නම් කරගෙන තියෙන සෝමනස් විපාකයක් ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන උත්තරින් තියෙන සෝමනස් වේදනාවනේ. ඒ සෝමනස් වේදනාව සංහාවෙන් දිස්කෙන් අල්වා ගත්තා බැවින් ඒකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය. ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන සංඥාව ප්‍රතිසන්දි සංඥාව සඤ්ඤා උපාදාන ස්කන්ධේ. එහි ඉතිරි ත්‍යාසික ධර්ම තියෙනවා 31ක්. ඒ 31 දෙනා සංස්කාර උපාදාන ස්කන්ධේ. ඊළඟට ඒ ප්‍රතිසන්දි විඥාණය විඥාන උපාදාන ස්කන්ධේ. බලන්න එතකොට අපි දැන් සංහවෙන් දිත්තේ අල්වාගෙන තමයි මේ ප්‍රතිසන්දි ග්‍රහණයපත් උනේ ප්‍රතිසන්දි ගත්තේ. එතකොට අපි උපද්වා ගත්තේ මොනවද? පංච උපාදාන ස්කන්ධය. ඉතින් අපි දිගුවට දැන් තිස්සස්සනයක් ගන්න යන්නේ මේ කියන්නේ උපාදාන ස්කන්ධ පහ. උපාදාන ස්කන්ධ පහ. දැන් මම යනවා. මම නැගිටිනවා. මම කතා කරනවා. මම බලනවා. මම අහනවා. එතකොට මම මේ දේ කරනවා. හඩ ගන්නවා. නිදා ගන්නවා. කවුද මේ කියන්නේ? මම කියලානේ. මොකක් නිසාද මම කියලා කියෙන්නේ? දිට්ඨියයි තණ්හාවත් ප්‍රතිල සම්බන්ධයි. හැමෙලෑන් ඔය දෙක උඩ තමයි මේ ස්කන්ධ හැසිරෙන්නේ. එතකොට මේ දැන් මේ අචේතනික වස්තු තියෙනවා. දැන් මේ චෛත්‍යය කියනවා. චෛත්‍යය ඇතුලේ සිතක් නැහැනේ. එතකොට ගන්න ඕන රූපස්කන්ධය. රූපස්කන්ධය. සත්ව සංකාන තුළ තමයි උපාදානස්කන්ධය තියෙන්නේ. බාහිර වස්තුවල ස්කන්ධ විතරයි. දැන් රහතන් වහන්සේ වැඩි ඉන්නවා. රහතන් වහන්සේ සමන් වහන්සේගේ උපාදාන සියල්ලම සහානේ කළානේ. රහතන් වහන්සේ ජීවත් වෙන්නේ දැන් ස්කන්ධ පංචකයේ විතරයි. උපාදාන ස්කන්ධ පංචකය නැහැ. හැබැයි ඒක විමසලා ගන්නකොට තියෙනවා. තියෙන මොනවද කලින් ගත උපාදාන ස්කන්ධය කියන්නේ. දැන් රහතන් වහන්සේගේ තියෙනවා නේද විපාක චිත්ත ඡායසික කර්ම දිරූප. අන්නේ ටික උපාදාන ස්කන්ධයට වැටෙනා පූර්ව භවයේදී උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබුව නිසා ඒකට උපාදින්න කියලා. උපාදින්න. ඒ කියන්නේ අල්වා ගන්න ලද නිසා අතීතේ. අතීතය තණ්හා උපාදාන දෙකෙන් තණ්හා දිට දෙකෙන් අල්ලාගත්ත නිසා ඒවා උපාදින්න රූප උපාදින්න නාම. උපාදීන ස්කන්ධේ. නමුත් වර්තමාන වශයෙන් උන්වහන්සේට උපාදාන ස්කන්ධ නැහැ. අනිත් හැර තමයි තියෙන්නේ. ඒකවල දැන් ඔය ක්ලේශ පරිනිර්වාණ ස්කන්ධ පරිනිර්වාණය කියලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ පරිනිර්වාණ දෙකක් තියෙනවා. රහත් වෙනකොට ක්ලේශ පරිනිර්වාණ. තිරුණම් කරනකොට ස්කන්ධ පරිනිර්වාණ. ඒ කියන්නේ උපාදාන ස්කන්ධ පරිනිර්වාණ කියන්නේ ඉස්කන්ධ පරිණිවාය. අන්න ඒක නිසා ඉස්කන්ධ පහයි උපාදානස්කන්ධ පහයි දෙක වෙන් කරගන්න මෙහෙමයි. ඥානාදීස් දෙකෙන් අල්වා ගන්න ලැබෝ සියන්නේ උපාදානස්කන්ධ. ඒක සත්‍ය සංකාල තුල පැයයි තියෙන්නේ. ඥානාදීස් දෙක දෙකෙන් අල්වා නොගන්නා කොටස ඉස්කන්ධ පංචකය. එතකොට දැන් අපේකින් කලේතුවන්නේ උපාදාන ස්කන්ධ පංචකයේ බෙදෙනදා බලමින් විදර්ශනා කටයුතු වෙනවා. එතකොටයි අපට උපාදාන ප්‍රහාණය වෙච්ච දවසක ස්කන්ධ ටික විතරක් ඉතිරි වෙනවා. ඊළඟ පානුවට ඒ ටික නිරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨි කියන්නේ විස්තරය කියනවා නේද? නේද? ඔව් සෝවාන් වෙන්න ඕන සෝවාන් වෙන්න නැති වෙනවා මොකද සක්කා දිට්ඨිය කියන්නේ ඒක තෝරගන්න සකෝ කායෝ සක්කායෝ තමන්ගේ කය සක්කාය කය කියන්නේ කොටස් පහ රූප වේදනා රූප කය වේදනා කය සංඥා කය සංකාර කය විඥාන කය නේ ඒකත් සංගානේ දිට්ඨි හතර හතර ඒවා එතකොට විසිවැදෑරුම් වෙනවා සක්කාදිට්ඨි. කොහොමද ඒක එකක් ගානේ දිස්ත්‍රි හතර වැදෑරුම් වෙන්නේ සක්කාදිට්ඨියේ? රූපං අස්සාති සමුපස්සති රූපවන්තං වා අස්සානං අසිනවා රූපං රූපස්මින් වා අස්සානං වල රූපස්සන් දේවලන හැටි. රූපං අස්සාති සමුපස්සති රූපය ආත්මයක් කොට ගන්නවා. ඔන්න ඒකයි. රූපවන්තං වා අස්සානං එතකොට දැන් ආත්මයේ රූපයේ සංකේතය කියලා හිතනවා. එතකොට රූපය නෙමෙයි ආත්මේ නාමය. නාමය ආත්මයි නාමයේ රූපයෙන් යුක්තයි කියලා. එතකොට ඒක දෙවෙනි සක්කාදිට්ඨි රූපස්කන්ධය නිසා. රූපස්මින් අවස්ථාන. එතකොට ඒ අරවාගේ නාමයේ ආත්මය කොට හිතාගෙන රූපය උද නාමයේ කියනවා කියලා මේ ආත්මයේ කියලා කියලා හිතනවා. රූපස්මින් වා අස්ථාන රූපයේ උද නැත්නම් රූපයේ පිහිට කරගෙන ආත්මයක් පවතිනවා කියලා හිතනවා. අනු තුන්ගේ ඉස්ස රූපේ නිසා සක්කා දිට්ඨි. අත්තිනවා රූප වල තවත් තේරුම. ඒ සර්වගේම තමයි. ආත්මයේ උද රූපයේ පවතිනවා. ආත්මයේ උද ආත්මයේ පිහිට කරගෙන රූපයේ පවතිනවා. ඔන්න රූපස්කන්ධයේ සම්බන්ධ හතර ආකාරය. රූපං අත්තතු රූපේ ආත්මය කියලා හිතනවා. රූපවන්තං වා ආස්ථාන ආත්මේ රූපේ සහිතයි කියලා හිතනවා. රූපස්මින් ආස්ථානං රූපේ උදාත්මය කියලා හිතෙනවා. අස්තනෝ රූපං ආත්මයෝද රූපය කියලා හිතෙනවා. ඔක්කොම තේ විකාරනේ නේද? විකාරනේ මිනිස්යන්ගේ විපරීතය ගින්නේ. ඊළඟ වේදනාවදී ගැනත් උතුම. වේදනං අස්තතෝ සමනුපස්සති වේදනාවං සංවාස්ථානං අත්තිනේවා වේදනා වේදනාය වාස්ථානං උනේ හතර ආකාරයේ වේදනාවම ආත්මයක් කොට ගන්නවා. ඉඳීම ආත්මයක් කොට ගන්නවා. ඒක එකයි. වේදනා වන්තං වාස්ථාන අනිත්‍යව තමයි ආත්මේ වේදනාව මේ ආත්මේ වේදනාවෙන් යුක්තයි කියලා ගන්නවා. ආත්මයේ වේදනා සහිත එකක් කියලා ගන්නවා. ඒක දෙයන්නේ. වේදනාවේ වාස්ථාන වේදනාව උඩ ආත්මය පවතිනවා. අත්තිනේවා වේදනා ආත්මියෝද වේදනාව පවතිනවා. සුදිර වේදනාව ගැන හතර ආකාරයකින් සක්කාදිට්ඨිය පහළ වෙනවා. සංඤං අත්තතෝ සම්ලිපස්සති සංඤාවන්තං වාස්ථානං අත්තිනේවා සංඤං සංඤායවා අස්ථානං මේකේ හතර ආකාරයි. සංඤාව ආත්මය කියලා හිතෙනවා. ආත්මයේ සංඤාව සහිත එකක් කියලා හිතෙනවා. ආත්මයේ උද සංඥා පවතිනවා කියලා හිතෙනවා. සංඥාව උද ආත්මයේ පවතිනවා කියලා හිතෙනවා. ඔය හතර ආකාරය සංඥා නෙමෙයි. සංඛාරේ අත්තෝ සමනුපස්සති සංඛාරවන්තං වාස්ථානං අත්තිනවා සංඛාරේ සංඛාරේ සුවාස්ථානං. මේ සංස්කාරම ආත්මය කියලා හිතෙනවා. ආත්මයේ සංස්කාර සහිතය කියලා හිතෙනවා. ආත්මයේ උද සංස්කාර තියෙනවා කියලා හිතෙනවා. සංස්කාර උද ආත්මය කියලා කියලා හිතෙනවා. ඔබ සංස්කාර නිමිති කරන හතර ආකාරය. විඥානං අත්තෝ සමුපස්සති විඥානවන්තං වාස්ථානං අත්තිනවා විඥානං විඥානස්මින් වාස්ථානං. සිත ආත්මයක් කොට ගන්නවා. ආත්මය සිතින් යුක්තයි කියලා ගන්නවා. සිත උද ආත්මයේ තියෙනවා කියලා හිතෙනවා. ආත්මය උද සිත තියෙනවා කියලා හිතෙනවා. ඔබ සතර ආකාරයි විඥානය ගැන. මේක විසිරදාගම සක්කාදිට්ඨිය. ඒ විසිරදාගම සක්කාදිට්ඨිය බෞද්ධ බෞද්ධ පාඩම් තියෙනවා. හැබැයි නාම රූප පරිච්ඡේද ඥානයේ 15 වී කාංකා විතර විසුද්ධි අවස්ථාව තැනකොට දෙකෙන් තුන් කාලයේ පිළිබඳන හේතුඵල සම්බන්ධතාව ප්‍රතිසම්පාදයේ කරන තේරුම් ගන්නකොට ඔය සක්කාදිට්ඨියේ සදංග වශයෙන් යටපත් වෙනවා. සෝවාන් වෙනකොට සමුච්ඡේද වශයෙන් සහානේ වෙනවා. එකම උපතේ සක්කාදිට්ඨි. සක්කාදිට්ඨි උස්සන්නම කුජලයේ තියෙන අසත්‍යයන් අතරින් කවුද? සක්කාදිට්ඨි අතිසෙන් උස්සන්න කුජලයේ තියෙන හේන හඬකට කම්පා වෙන්නේ නැති දෙය. ඒක නෑ රහත්නි. දේශීය සාමාන්‍ය කුජල සත්‍යයන් අතර සක්කාදිට්ඨිය කඩට මුස්සන්නව කියන එක නෙමෙයි අහන්නේ. ඔව් මා කියන මගේ ආත්මය මම තමයි කියලා හිතාගන්න කම්පාන වෙන ඉන්නවා කීප දෙනෙක් නේ. එක්කෙනෙක් තමයි ඒසර සිංහරාජය. කවදාකවත් එළහනටවත් කෙල්ලෙන්නේ නැහැ. ඊට වඩා ලොක්ෙක් නෑ කියලා හිතෙනවා. ආජානීය වෘෂභ රාජය. ආනයියේ ආජානීය හස්ති රාජය. ආජානීය අස්වරාජය. ඔය හතර දෙනා. ඔය හතර දෙනාගේ සක්කාදිට්ඨිය බොහොම තදයි. ඒ නිසා හෙළහනකට උල්ලන්නේ බෑ. බය නැහැ. නිර්භයයි. ඒක යස්සන් උස්සන්න තම වැඩි. අනිෂ්ඨත් හෙල්ලෙන්නේ සක්කාදිට්ඨිය තියෙන නිසා. දැන් සර්පේ දැක්ක දෙක පාට බය වෙනවනේ. ඒ වගේම වාහනයක් හදිසියෙන් ගැටෙන්නේ කොපාට බය වෙනවනේ. ඒ වගේම ලයිලිස්තු වල බය වෙනවා. මොකද? සක්කාදිට්ඨිය නිසා. අධික ලෙස තියෙනවා. ඒ නිසා. බය වෙනවනේ. ඔව් ඔව් ඔව්. අන්න ඒක තමයි. ඒක තදේට කියලා තියෙනවා මේ. එල්ලන්නේ බැරි සක්කාදිට්ඨිය. ඔව් මම මට වඩා ලොක්ෙක් නෑ කියලා ඒ තරමට උස්සන නිසා තමයි ਉਹ කම්පාවක් වෙන්නේ නැහැ කියලා. කලින් තියෙන නිසා. හැබැයි මරණයට දුක් වෙනවා. සක්කාදිට්ඨිය නිසා. එතකොට දැන් මේ කියන්නේ තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ. අත්තානුවාද අත්තවාද උපාදානයි. අත්තවාද උපාදානයේ සත්‍යාදිත්‍ය. එතකොට මේ කුරුත සමාදන්ව රැකීමට කියන සීලඹත පරාමාස දිට්ඨිය. සීලඹත උපාදානයි. එසු සීලොම දිට්ඨියට කියන්නේ දිට්ඨි උපාදානයි. ඒකෙන් නාස්තික දෘෂ්ටියේ අහේතක දෘෂ්ටි අකිරිය දෘෂ්ටිය කියලා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒකෙන් හැට දෙකකට බෙදලා යනවා. නාස්තික දෘෂ්ටිය කියන්නේ විපාක පිළිගන්නේ. අකිරිය දෘෂ්ටිය කියන්නේ කර්ම පිළිගන්නේ. අහේතක දෘෂ්ටිය කියන්නේ හේතු පිළිගන්නේ. මාර්ගය කියන්නේ ලෝකෝත්තර කුසලය. සෝවාන් මාර්ග කුසලය. ඵලය කියන්නේ කුසලයේ ප්‍රතිඵලය. තේරුණාද කෙටි? සෝවාන් මාර්ගය කියන්නේ සුවපත්ති කුසල චිත්තය. ඊළඟ ඵලය කියන්නේ කුසලයේ විපාක චිත්තය. දැන් මේ අපි කරන කුසල් වල ඵල විපාක ඒ මොහොතේම ලැබෙන්නේ නැහැ. පහුවෙලා ලැබෙන්නේ. ලෝකෝත්තර කුසල් හතර එහෙම නෙමෙයි. සෝවාන් මාර්ග කුසලයේ අනුසරුව සෝවාන් ඵලසිත. සකදාගාම මාර්ග කුසලයේ අනුසරුව සකදාගාම ඵලසිත. අනාගාම මාර්ග කුසලයේ අනුසරුව අනාගාම ඵලසිත. අරහත් මාර්ග කුසලයේ අනුසරුවම අරහත් ඵලසිත. ඕකද කියනවා ආනන්තරික සමාධි කියලා. ඒ සෝවාන් මාර්ගයේ සිටේ තියෙන සමාධියද කියනවා ආනන්තරික සමාධි කියන්නේ ඊට අනුසරුවම ඵලය දෙනවා. දැන් ඔබට කියන සම්මත නියතා ධම්මා කියලා. අභිධර්මයේ තියෙනවානේ පිච්ඡත් නියතා ධම්මා, සම්මත නියතා ධම්මා, අනියතා ධම්මා කියලා පද තුනක්. පිච්ඡත් නියතා කියන්නේ පංචානන්තරී කර්ම. පංචානන්තරී කර්මයේ සහ නියත විසදිසු ගැනීම. ඒ හය යනකොට එකක් හය වෙලා තියෙනවා නම් ත්‍ෘතියක අනපුරුවම අවීචේකම යම් වෙනවා. අය කොහොමද මේ? එතකොට චුතියේ අනතුරුව ඵලයේ නියත ගරින් නිෂ්ඨත නියත කියනවා. සම්මත නියත කිව්වේ මාර්ග කුසල සතර. මාර්ග කුසල සතර තමන්ගේ පැවැත්මට අනතුරුව ඵලය දෙනවා. ඒ කියන්නේ අකාලික කිවි අකාලික කල් නෑම නෑම ඵල දෙනවා. අනියත කිවි මේ ධර්මතා. එනිසා මාර්ග කුසලයේ අනතුරුව ඵලයේ දීම තමයි ලෝකෝත්තර කුසල වල තියෙන බල විශේෂය. ශක්තිය එනිසා මාර්ගය කියන්නේ කුසලයක්, ඵලය කියන්නේ කුසල උපාදයක්. හරි. රහතන් වහන්සේ ගැන කි. රහතන් වහන්සේ අයෙල්ලෙන්නේ. ඒකක් දැඩ ගන්න ඕනේ. කොහොමද ඒක උත්තර දෙන්නේ? මම කලින් මේකදලා තියෙනවා. විසමුවයක් මේ අහපු අයින් අහලා බලන්න මතක තියෙන්නේ. කුසලයයි ඵලයයි දෙකක් දෙකක්ද? කුසලයයි පිළිචලයි. කුසලයේ තියෙන විපාක ඒක දෙකක් දෙකක් වේ. ඉන කියන්නේ නෑ විපාක නෙමෙයි. මේක විපාක වෙනා මේකනේ පිනයි කුසලයේ දෙක දෙකක් දෙකක්. මේ තිස්තර වාරම කියලා දෙලා නෑ එහෙම. ඔය ප්‍රශ්නේ නැගිලා නෑ කියලා නේ. කියලා නෑ නේ ඒකයි අර. ඒක දැන් ඉතින් දෙපැත්තට බෙදලා තියෙන්නේ දෙව මම මේ ඉතිහාස ඉස්සරහ කියන්න. ඒකවල විසඳ ගන්න ලේසි. මේ කවුරුදු 15ක තිස්තර 88 මේ මාසේ 30 නිදා ඔය ප්‍රශ්නේ මුලින්ම නැගුණේ අහංගම මංගලාරාමයේදී. එහෙ වැඩිහිටියා කොල්හෙල්නේ සෝමවංශ කියන බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ මහා උත්තම ස්වාමීන් වහන්සේ කෙනෙක්. මාතර ශ්‍රීමංගල පිරිවෙනේ පරිමාණ පරිවේනාදිත්‍ය කිවිල්ල පස්සේ ශ්‍රාමික වූයේ. භාෂා හයක් විතර කෙලවර පුගත් කෙනෙක්. බොහෝ ලෝකේ තියෙන උපාධි ඔක්කොම ලබලා. හරිම සුහදයි, හරිම නිහතමානී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ තිබුණ සීල භාවන වැඩසටහන ඒ දින දවසේ 88 මේ මාසේ 30 දිනා. ඒ නිහයේ දැනට කවිදලා ඉන්නවානේ මාපලගම අරීසේක ස්වාමීන් වහන්සේ කාලේ ජයසිංහ මහත්මයා. සම්බුද්ධලා ජයසිංහ මහත්මයා. ඒ මහත්මයා මට ආරාධනා කළා මා වැඩම කරගෙන ගියා ඒ දාස වැඩසටහනට. ඒ වැඩසටහනේ අවස හතරට තියෙනවා ධර්ම සාකච්ඡාව පැයක්. ඔය ධර්ම සාකච්ඡා සැයට ඒ පූජනීය පඬිතු ස්වාමීන් වහන්සේ කැවිල වාඩි වුණා. ඉතින් මේ ජයසිං මහත්මයාට ඒක මුලින් කියලා කිව්වා මේ පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා මේ සීල ලෞකික සම්පත් ලෙස කරන දේ සීනයි නිවන් ලෙස කරන දේ කුසල් කියලා බෙදයක් තියෙනවා. ඕක දැන් මේ සීල භාවනාවට සහභාගී වෙච්ච අසංගයෙන් ප්‍රශ්නයක් නැගෙයි. ස්වාමීන් වහන්සේගෙන් උත්තරයක් ලැබුණොත් හොඳයි. එළ මට කිව්වා ඒ වාගේ ලිස්සර. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා වාඩි වුණා. ඉතින් ඔය අතර භාවනා ගැන මේ වගේ ගැටලු අහනකොට එක්කෙනෙක් අහන ස්වාමීන් වහන්සේ තිනය කුසලයේ කෙනෙක් දෙකක්ද කියලා. දැන් ඉතින් දෙලින්ම කියන්නත් බෑ ඒ ගරුතර ස්වාමීන් වහන්සේ තිනුන් වර්තා මේ දෙකක් කියලා කියන්නේ. ඒ වෙනත් පිටිසඳන්නත් ඕන නිසා මම පිරිසකින් ප්‍රශ්නයක් අහවා. අපේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ සියල්ල දේශනා කරපු විස්තර දේශනාව තියෙන ධම්මසංගමේ ප්‍රකරණේ. ඒ ධම්මසංගමේ ප්‍රකරණේ තියෙනවා කුසං හෝ පින් හෝ සඳහා සිත් 21ක්. ඒ ඔක්කොටම කුසල ධර්මා කියලා ඒ දේශනාව විශ්ේෂණය. එනම් පුඤ්ඤා ධම්මා කියලා සිත් කොටසක් තියෙන්න ඕන නේද? තියනවනම් මට කියන්න කිව්වෝ. ඉතින් එහෙම එකක් ඒ අසු කොහොමද දන්නේ? ඉතින් මේ පඬිතු සාමණේරයන්ට සිත් හොල්ලලා කිව්වෝ ඒක නෙන්නම් කිය. ඒ අපේ ලංකාවේ හැටි එහෙම තමයි කොපි කරගන්න හොඳක් හෝ නරකක්. ඕ ගුවන් විදුලියකම් බණ කියලා තියෙන පොත්වලත් දාලා තියෙනවා. මම දැක්ක මේ දහම් පාසලකට ලියපු විශේෂ පොතක පාඩම් පොතක දාලා තියෙනවා මේ අර ගුණසේන කියලා මහත්තයෙක් මේ ගුරු විද්වහත් දුරා පෙතකෙනෙක් ගමදෙනි රසම මේක රජයට දුන්න මෙන්න මේක සංශෝධන කරන්න කියලා නිකන් තේරුමක් නැති දේවල්. ඉතින් පස්සේ මම දැන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දෙක පැත්තකට ඇරුණානේ ඒක මෙන්නම් කියලා. ඊට පස්සේ මම තවත් ප්‍රශ්නයක් කරනවා. අපි අඳුරු ගැබක කාම වේක පහනක් දැල්වෙනවා. පහන දැල්වෙනකොට පහනේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. එළියේ පැතිරෙනවා අඳුර නැති වෙනවා. එතකොට මේ එළිය පැතිරීමයි අඳුර නැතිවීම පෙරපස නොවීම එක පහනේ සිද්ධ වෙනවා. එතකොට මේ පහන නම් දෙකක් දෙනවා. එළියේ පැතිරෙන අර්ථයෙන් කියන පහන කියලා සිංහලෙන් පාලීතන දීපෝ කදීපෝ කඤ්ජෝතෝ ප්‍රවචන. ඒ පහනටම නම් තේනවා අඳුන් දසන අර්ථයෙන් කමෝනුද සමදන්ති කියලා. අර ගාථාවේ කියනා නේද? දීපේන සමදන්තින සමදන්ති අඳුන් දසන පහනින් අපි කියනවනේ පහරනම් දෙකක් ලැබෙනවා. දීප කියනකොට එළිය පැතිරෙන අර්ථයෙන් දීප. අඳුන් දසන අර්ථයෙන් එකම පහනට කියනවා සමදන්ති. මම කියුවා හැම ධර්මතාවක තියෙන ක්‍රියා විශේෂය. එක ධර්මතාවයේ එක එක විදිහේ ක්‍රියා විශේෂ තියෙනවා. දැන් සිතට තියෙනවා ක්‍රියාකාරීත්ව 10ක්. එනිසා සිතට නම් 10ක් තියෙනවා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මන ආයතනං මනින්ද්‍රයන් විඥානං විඥානස්කන්ධෝ සජ්ජාන් මනෝ විඥාන 10ක් තියෙනවා. ඒ හිතේ ක්‍රියාකාරීත්වය. දැන් ප්‍රඥාවට තියෙන ක්‍රියාකාරී ක්‍රම 30ක්. එසන් නම් 30ක් තියෙනවා ප්‍රඥාවට. පඤ්ඤා පජාන පපිචයෝ පවිචයෝ ධම්මචෝ සල්ලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ පන්දිච්ඡන් නේ පුඤ්ඤං වේභාව්‍යා චින්තා උපරික්ඛා භූරිනේදා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පච්චෝදෝ පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා පඤ්ඤෝසෝ පඤ්ඤා සතනම් අමෝහෝ ධම්මේචෝ සම්මාදිස්ති ධම්මේචේ සම්බුද්ධංගෝ මග්ගං ධම්මංග පරියාපන්න බලන්න. ඒ ඔක්කොම නම් ලැබිලා තියෙන්නේ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වයේ. ඒ වගේ කුසලයේ තිනේකේදී තියෙන ක්‍රියාකාරී දෙකක්. ඒ මොකක්ද? හදයන් කුණා තේසේ පුඤ්ඤං. චිත්ත සංකානේ පිරිසුදු කරන්නේ තිනයි. අන්න ඒක තේරුම. තින කියන්නේ එතකොට මේ භව සම්පත් පතනවා කියන එක නෙමෙයි. භව සම්පත් පතන එකට වෙන විශේෂණ පදයක් ඔබට එකතු කරන්න ඕනේ. මෙතන තිනේ කියන්නේ හිත පිරිසුදු වීම. හදයන් කුණාපීති පුඤ්ඤා. හදේ කියන්නේ චිත්ත සංකාර නම. දැන් අර නම් 10ක් වෙන හදයන් කියන්නේ. හදයන් කියන්නේ සුදේත නම. අපි හෘද වස්තුවට හදේ කියන්නේ හිත වාසය කරන තැන නිසා. රජ මඳුරු කියනවා. එතකොට හදේ නම් වූ චිත්ත සංකාරනේ කුණාපීති පිරිසුදු කරන්නේ කිනයි? වන්න පිරිසුදු කරන අර්ථයෙන් කියන පහන ආලෝකයේ දැල්වනවා වගේ. ඊළඟට කියනවා කුසලයේ තෝරනකොට කුසසංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති සලයන්ති කාම්පේන්ති විද්දන්තෙන් තීටි කුසලා කුසලම් වූ පාප ධර්මයන් සලමේ කරනවා සලමේ කරනවා කම්පණය කරනවා විද්වාසනය කරනවා නැසනවා කියන අර්ථයෙන් කුසල කියලා. එතකොට අකුසල නැසන අර්ථය. එතකොට පහණේ අඳුර නැසන අර්ථය. පහණක අඳුර නැසන අර්ථයෙන් සමදන් සීකීවා සමුණු දෙකීවා. ඒ වගේ මේ සිතේට කියනවා අකුසල නැසන අර්ථයෙන් කුසල කියලා. එතකොට හිත පිරිසිදු කරන අර්ථයෙන් කින තියෙනවා. ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. එතකොට දැන් අපි මේ ලෞකික සම්පත් කිනේශය කරන දේ දින පමණයි කුසලේ නෙමෙයි කියන්නේ බෑ. ඒකත් කුසලේ කියන්න පුළුවන් කින කියන්න පුළුවන්. ඇයි ඒ සිත පහළට අකුසල නෑනේ. ඒ සිත තුළ අකුසල නෑ. අකුසල නෑනවා. ඒක පිරිසිදු වෙනවා. වෙනස තියෙන්නේ ලෞකික සම්පත් කිනේශය කරන කුසලේ හෝ කින ඒකට කියනවා වස්තගාමිනී කියලා. වස්තගාමිනී කුසලේ වස්තගාමිනී කියන්නේ වස්ත කියන්නේ සංසාර. වස්ත කියන්නේ සංසාර. ජීවි මිනිස්යාගේ මේ භව සම්පත්. නැත්තම් භවගාමිනී කුසලේ කියන භවගාමී කියන කියලා. නිවන් පිරිසු කරන කුසලේ සහ පිනට කියනවා විවස්තගාමිනී කුසල කියලා. විවස්තගාමිනී කුසල. විවස්ත කියන්නේ නිබ්බාන. අන්තරින් මෙතනදී ඒක නිසායට වෙන විශේෂ පදයකින් කියනයි කුසලය කියනවා මිසක් ඉනේ කුසලය කියන එක වචන දෙකක් වුණාට අර්ථය එකයි එක. අන්නේ නම් මේ පාස්ස කවුරුත් ඇහුවා කියලා කියනවා. ඔව්. දැන් භාවනා කරනකොට මේ කුසල ධර්මයක් මනේ. ඒකවල එතන තියෙන කුසල විචාරක කුසල විචාර. ඒ හැර වචී සංකාර කුසල් වචනක් කියනවා කුසල් වචනක් කියනවා. එතකොට එතන කුසල් කුසල වචන කියන්නත් අකුසල වචන කියන්නත් ඉදිරිපත් වෙන්නේ ඒ විතක්කේ කාරණ තමයි. විතක්කේස්වා විචාරේස්වා වාකම් බින්දති. විචාරක කරන විචාරකට වචනයක් කියන්නේ අපි නේ. එතකොට ඒ වචනේ කුසල වචනයක් නම් ඒ විතරක විචාර කුසල්. අකුසල වචනයක් නම් ඒ විතරක විචාර අකුසල්. දැන් භාවනා කරද්දී ලැබෙන විතක් විචාරයේ දෙලින්ම කුසල්. ධර්ම වශයෙන් চৈতසික ධර්ම එකයි. ඒවා ප්‍රතිනිකනේ. ප්‍රතිනික කියන්නේ කුසල පැත්තකට ඇයිද අකුසල පැත්තකට ඇයිද? ප්‍රතිනික කියන්නේ ඕව ධ්‍යාන ලබා ගන්නම කියලා දෙන්න. නම් මොකයි? කල්ලාතු දැනගන්න ඕනේ. දැන් අපි නිදසුනක් කියන්නේ බිම වහලා ඉන්න පක්ෂියෙ. මේ බිම වහලා ඉන්න පක්ෂියා අහසට නගින්න ඕනේ. එතකොට අධිවේගයක් එයා ගන්නවානේ පොළොව උඩ සංගිල්ල එයාට ඕන අධිවේගයක් යාමන්නේ ලොකු උසාවියකින් පියාපත් අසාරණය කරන්න ඕනේ ඒ වගේ තමයි විචාරකය ආහතර නැංගියන් පස්සේ බොහෝම පහසෙන් එයා කවන්නේ යනවා බොහෝ පහසෙන් පියාපත් යාමනවා එක මැදම ගහසෙ ඒ වගේ තමයි විචාරය අරමුණට උස්සාහයෙන් නැංගීම විචාරකය අරමුණේ හැසිරවීම විචාරේ තවත් උපමාවක් කියනවා මීමැස්ස ගැන මීමැස්සට මල් සුවඳක් වැඩි සිගමන වේගෙන් යාතර කරලා යනවා ඒ වගේ විචාරකේ මලක රැහුණන් පස්සේ රුම් රුම් රුම් ගාලා අරගෙන හැසිරෙනවා හැසිරෙමින් අර පහෝදවලට මල් රොම් කැටි කර ගන්නවා ඒ වගේ තමයි විචාරේ මලක නැංගීම මලස මල් සඳහා වේගෙන් යාම වගේ විචාරකය මලේ හැසිරීම වගේ තමයි විචාරය. විචාරකේ උසාහය ලැබී විචාරය ඒ වගේ අනුසන්දේ. එනිසා අපි නිරෝපණ ලක්ෂණෝ හිතක්කෝ. අපි සංචරණ ලක්ෂණෝ විචාරෝ. අරමුණට නැංගීම විචාරයයි අරමුණේ හැසිරවීම විචාරයයි. මෙන්න මේමයි තේරුම් ගන්න දෙය. එම් බලන්න අපේ හාමුදුරුවෝ හිත අල්ලලා මෙතෙන් හිත යමු කරන්න ඕනේ විතරකේ. නැතනාසු හිතන්නේ විතරකේ. එතකොට ඒකෙන් හිත හසුරුවන ඒචාර මේ දෙක එකට එකතු වෙනවා. දෙක එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. ඒ ක්‍රියාවට. මේ දෙක විතර සේතාර දෙක නිතරම එකතු වෙනවා වෙන වෙන එකම තැනයි තියෙන්නේ. කොහෙද? පංචකන් ජහනවලදී ෘත්‍ය ඥානදී නැස්ලා. එච්චර. ඒ අනි හැම තැනම විතර කේතාර දෙන්න එකට තමයි යන්නේ. සාළුව දෙන්නේ. එලෙස කියන්නේ දැන් ඔන්න ධ්‍යාන ක්‍රම දෙකක් කියන චතුෂ්ක පංචක කියලා නේ. සමහර කෙනෙක් ධ්‍යාන හතරින් රූපාවචර සමාධි සම්පූර්ණ කරනවා. සමහර කෙනෙකුට ධ්‍යාන හතරෙන් බෑ පහක් ඕනේ ධ්‍යාන සම්පූර්ණ කරන්න. ඒතර හතරෙන් සම්පූර්ණ කරන්නේ ධ්‍යාන කියන්නේ චතුෂ්ක ණය චතුෂ්ක ක්‍රම. ධ්‍යාන පහක් නෑනේ එකද කියන්නේ පංචක ණය පංචක ක්‍රම. එතකොට දැන් මොන චතුස්ක ක්‍රමයෙන් ධ්‍යාන හතරෙන් රූපාවචර ධ්‍යාන සම්පූර්ණ කනේ කියන පළවෙනි ධ්‍යානයේ අංග පහ තියෙනවා දෙවෙනි ධ්‍යානයේ අංග දෙකක් ඉක්මවනවා විතරකේතර දෙකම ඉක්මවල දෙවෙනි ධ්‍යාන සම්වදනයේක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඊළඟ තුන්වෙනි එකේ ප්‍රීති අත්තරදාන සුඛ ඒකාග්‍රතාව හතරවෙනි එකේදී සුඛාත් අත්තරදාන උපේක්ෂා ඒකාග්‍රතාව අර පංචක ක්‍රමයෙන් බැ පන්දේග්‍රේණියේදී පළවෙනි ධ්‍යානතරල පහයි විතරකේ ප්‍රමණක් එක්මෝල විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා හතරෙන් යුක්ත වෙන ධ්‍යාන ගන්න ඕනේ. ඒතර තුන්වෙනි එකට විචාරය අතර දාලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා. හතරවෙනි එකට ප්‍රීති අතර දාලා සුඛ ඒකාග්‍රතා. පස්වෙනි එකට සුඛ අතර දාලා උපේක්ෂා ඒකාග්‍රතා. ඔහොම තමයි ඉහළ කියන්නේ. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ පංචකතරණයේ දෙවෙනි ධ්‍යානයේදී පමණයි විචාරකය විචාරයෙන් වෙන්නේ. කියන්නේ විචාරකයෙන් විචාරයෙන් වෙන්නේ. අනිත් සමෝ තම විචාරක විචාර දෙක එක තමයි යෙදෙන්නේ. ඔව් වෙන කොහොමවත් බෑ. භාවනා කරන එකට අර කියන ධ්‍යාන අවස්ථාවේ පමණ ජීෙන්නේ. ඒ සිිතේ සිිතුල්ද කරනවා. විචාරක විචාර වල නොකරන තැන් කියන්නම්. කොහෙද? පංච විඥානේ නැහැ. පංච විඥානේ තර්කිතා දෙක නැහැ. දෙපස් විඥාන, චක්කු විඥාන දෙක, සෝත විඥාන දෙක, ගාම විඥාන දෙක, විහා විඥාන දෙක, කාය විඥාන දෙක. මේ විතර්කිතා නැහැ. ඒ හැර ඉහළ තැන් වල ඊළඟට නැහැ. දැන් චතුස්ක ණය ක්‍රමයෙන් ගත්තහම ဒုတိය ඥාන 11, තෘතිය ඥාන 11, චතුර්ථ ඥාන 11, පංචම ඥාන 23. ඒ කියන්නේ 55 නේ. සුඛේන්ද්‍රය දුක්ඛේන්ද්‍රය සෝමනස්සේන්ද්‍රය දෝමනස්සේන්ද්‍රය උපේක්ෂේන්ද්‍රය හරි අයිතිම දැන් ඔන්න වේදනා වශයෙන් තුනයි කියවනේ සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ෂා වේදනා උපේක්ෂා වේදනාට අදුක්කම සුඛ කියලා කියනවා දෙක මේකයි ඉන්ද්‍රිය භේදයෙන් පහ කියවේ සුඛේන්ද්‍රය දුක්ඛේන්ද්‍රය සෝමනස්සේන්ද්‍රය දෝමනස්සේන්ද්‍රය උපේක්ෂේන්ද්‍රය හරි කියන්නේ ඒක දෙක තමයි නේද? සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා නැහැ. ඒක වෙනම එකක්. සෝමනස්ස කියන්නේ සෝමනස් වේදනාව, දෝමනස්ස දෝමනස් වේදනාව, උපේක්ෂා වෙන උපේක්ෂා වේදනාව. සෝමනස් සෝමනස් නැහැ. උබ්බේ සෝමනස්ස දෝමනස්සානං අස්සංගම උපේක්ඛාස සිපාසෙ දී චතුප්පජ්ජාන උපසම්ම අල්පින් සෝමනස් දෝමනස් අත්තර දාන උපේක්ෂා වෙනවා කියන්නේ. ඒක වෙන්නේ මේකත් වේදනාව වලින් සූක්ෂම එකක් උපේක්ෂා කියන්නේ උපේක්ෂා කියන එක තෝරගන්නත් තමයි බොහෝ දෙනාට එමුක දෙක නිදනේ තේරෙන්නේ ඒකට කියනවා පුරාණ ආචාර්යයන් වහන්සේලා නිග පද වළංජන න්‍යායෙන් තෝරගන්න කියලා වහලානේ කලින් නිග පද වළංජන න්‍යායෙන් තෝරගන්න ලැද්දේ මේ පස්සේ ලොවගෙන යනවානේ මේකත් එළවගෙන යනකොට ගාසලාවකුත් තියෙනවා. එතකොට මේ ගාසලාව දක්වා මෙහෙගේ පරිපාර තියෙනවා. එහා පැත්තේ දෙහව අඩිපාර තියෙනවා. එතකොට වැද්ද දැනගන්නවා ගලේ මෙන්න මෙතන තමයි මුවා දුවලා තියෙන්නේ. අන්න ඒ වගේ ගලේ අඩිපාර නැහැ. නමුත් දෙපැත්තේ අඩිපාර තියෙන නිසා තේරුම් ගන්නවා මුවා දුවලා තියෙන්නේ මේ ගල උඩින් මේ පැත්තේ. ඒ වගේ තමයි සුඛ වේදනාව පැහැදිලි, දුක් වේදනාව පැහැදිලි. උපේක්ෂා වේදනාව පැහැදිලි නැහැ. පැහැදිලි කරගන්න සුඛ වේදනාවයි දුක් වේදනාව දෙකේ අතර තමයි උපේක්ෂා කියලා හිතාගන්න ඕනේ. නැත්නම් ඒක වේදනාව පැහැදිලි නැහැ. ඒකට තවත් වෙනක තියෙනවා දුක්ඛි සුඛම් පත්තයේති සුඛේ භීයෝපි විච්ඡති උපේක්ෂාපන සංතස්සා සුඛමිච්ඡේ භාවිත. දුකටපත් වූයේ සැපපතනවා. සැපටපත් වූයේ වඩා සැපපතනවා. උපේක්ෂාව සාන්ත දැරීම සැප වේදනාවට ඇතුළත් වෙනවා. ඒ විදිහට තෝරලා තියෙනවා. නිසා උපේක්ෂා වේදනාව කියන එක වේදනාව වශයෙන් තේරුම් ගැනීම බොහොම අපහසු කරන් සූක්ෂම තැනක්. නමුත් තේරුම් ගන්න ලැබෙනවා. තේරුම් ගන්න ලැබෙනවා ඒ ධ්‍යානාංග අහුලනකොට උපේක්ෂා ඒකාග්‍රතා ධ්‍යානාංග අහුලනකොට බලන්න පුළුවන්. යන්තනක ප්‍රීතියක් නැත්නම් සෝමනස්සයක් නැත්නම් දෝමනස්සයක් නැත්නම් එතන තමයි උපේක්ෂා. පෙරපසු නොවි දැන් ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනකොටම ඒ චිත්තයගේ උත්පාදක්ෂණයේ එකම ඒ රූප කලාප තුන පහළ වෙනවා. එම් සහජාති කියලා කියන්නේ ඒක ප්‍රතිසන්දි නාම රූප සහජාතයි. එකට එකවර උපන්නේ. දැන් රූප කලාප ඉපදලා කියලා හිත පහළුණා නෙමෙයි. රූපකලා පොපදින්න සුදුසු තත්ත්වයකේ මෞකසේ සකස් වෙලා තිබුණා. ඒ සකස් වෙලා තිබුණු තැන තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කියනකොට දැන් අපි යම්කිසි ඇටයක් රෝපණය කරන පැලෙන්නේ මල් ඇටයක් හරි ඒ පිළිහට ගන්න ගහක ඇටයක් හරි අඹ ඇටයක් කොස් ඇටයක් හිතවෙනවා. ඒක අපි හිතවන්න පොළොවක් ඕනේනේ. වතුර ඕන පොළොව වස්පස ඕනේනේ. එතකොට මේක හිතෝකේ ඒ බීජය ඊට පස්සේ අංකුරයක් මතු වෙනවා. අංකුරේ නැති මතු වෙන්නේ ශක්තිය අර ඇටේ තිබුණ. ඉතින් ඒ ඇටේ රෝපණය වෙන්න භූමියක ගුණ ඒ වගේ තමයි මවකුස. මවකුසේ වතුරයි පොහොරයි වගේ සකස් වෙලා තිබුණා. එතෙන්දී අර කර්මාරූපව පළල බීජයක වහම නාම රූප දෙකම එකට පහළ වෙන්නේ. කාය දසක, වස්තු දසක, භව දසක. ආදතය කියන්නේ රූප 10 තේරෙනවානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතයේ කාය ප්‍රසාරි. ආදත කියේ අර විදිහටම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතයේ භව රූපේ. ඊළඟ වස්තු රූපයේ කියන වස්තු දැදිකින් අර වගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතයේ හදේ වස්තු. ඒ කියන්නේ රූප මිසිතුන ඒක ප්‍රතිසංවිචිත්‍යා උත්පාදක්ෂණයේ සමුලෝ පෙරපසු නොවි සහජාත වශයෙන් ඒ රූප නිතිකන පහළ වෙනවා. පහළ වෙනකොට ඒ සිත අසුර කරගෙන ඉන්න පහළ වෙනේ වස්තු රූපයේ වල. වස්තු රූපයේ කියන හදේ වස්තු රූපයේ. ඉතින් ඊළඟට තින් ඒ ප්‍රතිසංවිචිත්‍යාගේ ත්‍රිතික්ෂණයේදී ඒ රූප කලාප හයක් වෙනවා. මංගාර්ථනෙදි නමයක් වෙනවා. අයම ඊළඟ භවංගයේ දෙනකොට ඒ රූප එකක් එකක් ගන්න වැඩි වෙනවා. චිත්තක්ෂණයකට තුන් ගුණයක් වැඩි වෙනවා. උත්පාදක්ෂණයේ ත්‍රිතික්ෂණයේ බංගක්ෂණයේ. ප්‍රතිසන්දේ චිත්තයගේ ත්‍රිතික්ෂණයේ උතු සම්මුතාන රූපස් පටන් ගන්නවා. උතු කියන්නේ අර කාය දශක, භව දශක, වස්තු දශක, දශක රූප තුනේ තියෙන තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුවේ රූප කලාප තුනක් උපදවනවා. තේජෝ ධාතු රූප සුද්ධාස්තකය. ඒක තමයි උතු සම්මුතාන. ඊළඟට ප්‍රතිසන්දේශක නිරුද්ධල භවංගක තේනකොට චිත්ත සමුත්ථාන රූප කලාප තුනක් උපදවනවා. චිත්ත සමුත්ථාන සුද්ධාසක රූපයක්. ඒකව චිත්ත සමුත්ථාන සුද්ධාසක රූප උපදානේ රූපයාගේ චිත්තයන් උත්පාදක්ෂණේ පමණයි. උතු සමුත්ථාන රූප චිත්තයන් උත්පාදක්ෂණ ප්‍රතික්ෂණ බංගක්ෂණ තුනේදීම උපදවනවා. ඔයදේට කර්ම සමුත්ථාන උතු සමුත්ථාන එක චිත්තවල තුන් වාරයක් උපදිනවා. චිත්ත සමුත්ථාන රූප චිත්තයාග උපා දර්ශනය පමණයි. ඊළඟට ආහාර සමස්කාර උපදින් දැන් මව කුසේ ඒකන් සත්‍යයක් නම් මව ගන්න ආහාරයේ ඕජා උරා ගන්න තැන ඉඳලා පටන් ගන්නවා ආරජ රූපය. ඒක නෑ. ප්‍රතිසංදිලාවේ ඒ කර්මජ රූප විතරයි ප්‍රතිසංවිතිත්‍යාගේ ප්‍රතික්ෂේණයේදී රූප වර්ග දෙකයි. කර්මජ උතුජ බංගස්සනේත් එහෙම. ඊළඟට දෙවෙනි බස්පලෙ මේ පළවෙනි බවංග සිටිනේ නම් පිට රූප. කර්මජ චිත්තජ උතුජ මව අනුභව කරන ආහාර රසයේ උදා ගන්න පටන් ගන්න දැන් ඉඳලා චතු සමුත්‍යානික වෙන රූපයයි. ඒ විදිහට කර්මජ, චිත්තජ, උපජ ආහාරය. හරි, හරි. කර්ම රූප නෙමෙයි. කර්මජ රූපනේ චිත්තජ රූප දුන්න. දැන් කර්මජ රූප ඉවනේ චිත්තස්න 17කින් ඉස්සර උපන් රූපය විතරයි අයිතිකත් උපදින්නේ. දැන් චිත්ති වෙන්නේ චිත්තස්න 17කට කලින් දක්වා කර්මජ රූප උපදෙද්දී තිබිලා ඒයින් පස්සේ කර්මජ රූප උපදීම නැවතෙනවා. උපන්න රූප කර්මජ රූපෙට ඒ චිත්තස්න 17ේ නිමාව සිද්ධ වෙන්නේ චුති චිත්තාගේ බංගස්සනේ. ඒකෝට ඒ රූපෙට දිදෙනවා. හැබැයි චිත්ත රූප උපදිනවා. චිත්ත රූප මේ චුති චිත්තාගේ වශයෙන් චිත්ත රූපයක් උපදිනවා. ඒක චිත්තස්න 17කින් මිදලා නෝදට මෙරි ඉවරයි. උපජීව උපදිකට යන ආහාරජ රූපත් අර වගේම චුති චිත්තයේ ගස්පාම ආහාරජ රූප උපදී උපදී තිබිලා චුති චිත්තයෙන් පසු චිත්තසන 17කින් නිරූප බිමිලා යන එහෙම සිද්ධිය. දැන් රහතන් වහන්සේගේ චුති චිත්තයේ විතරයි චිත්ත රූප නූප දුවන්නේ. රහතන් වහන්සේගේ චුති චිත්තයේ තියෙන අන්තිම සුඛ ඒ රහතන් වහන්සේගේ චුති චිත්තයේ චුති චිත්තය කියලා කියන්නේ. ඒකට වෙන ගරුකටයුතු නමක් තියෙනවා. මොකද්ද? ඒකට හොඳ නමක් පාවිච්චි වෙනවා. දැන් උදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අවසාන සිතර නමක් තියෙනවා. ඔයා ලීලා තියාගන්න ඕනේ. ඒක දැනෙන්නේ නැති જાති. ඒකට කියන්නේ චරිමක කිච්චේ. චරිමක. චරිමක කියන්නේ අවසාන සිත කියන එක. අනාදිමත් සතර පටන් ගලා මුත්‍ය වෙලේ අන්තිම සිතින් හරහා ඉති කරන්නේ. චුති චිත්තයේ කියනකොට පුදුජන සෝවා සකදාගම අනාගාමී හැම දෙනාගේම අවසාන සුදෙල කියන චුති චිත්තේ මක්නිසාර තවත් උපදින ඉදිරියටම උපදිනවා සහත්ලා පින්නම් පාන දාස චිත්තේ තමයි කියන්නේ චරිමත චිත්තේ චරිමත ඒ කියන්නේ ඒ මරණාසන්න මොකදද භවංගසිතේ අරමුණ ප්‍රතිසන්දි ගන්නකොට ලැබිච්ච අරමුණමයි. චුති චිත්ත අරමුණත් ඒකමයි. ඒකෝට ප්‍රතිසන්දි භවංග චුති. ඒකෙන් කියනවානේ ප්‍රතිසන්දි එක ධාතතුන එකම තැකේ ඒකේ අදහස මේකයි. එක භවයක. එක භවයක ප්‍රතිසන්දි සිතයි භවංග සිතයි චුති චිත්තය කියන සිත් තුනම එකම කර්මයක ඵලයක්. අපි දැන් ජනක කර්මය කියවනේ. යම් කිසි කර්මයකින් අපි උපන්නේ ඒකට ජනක කර්මය කියනවා. ඒ කර්මයේ විපාක තමයි ප්‍රතිසන්දි භවංග පිටි. එතකොට ඒක මේව සතේ වේක විෂයන්තයක જાතියක්. ප්‍රතිසන්දි භවංගන්තේ තථාචවන මානසං ඒක මේව සතේ වේක විෂයන්තයක જાතියක් නගතාව. ප්‍රතිසන්දි භවංගන්තේ තථාචවන මානසං ප්‍රතිසන්දි භවංග සිටි මේ සිට ඒකමේව එකම විපාක සිත් පරම්පරාවයි. සතේව ඒක විශ්යන්තයක ජාතියක ජාතියකදී එකම අරමුණයි ඒ සිත් තුනෙන් තියෙන්නේ. මොකක්ද අරමුණ? අර කෝර භවයේ චුති චිත්තයක මුලින් ජවන් සිත් තුනෙන් අරමුණු ගන්නනේ කර්මයේ හෝ කර්ම විපාක නෙමේ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන්නේ මෙන්න මේ තුනින් එකක් තමයි. දැන් අපි හිතනවා ඒ මොහොතේ අරමුණු වන කෙනෙකුට මල් වර්ගයක් පූජා කිරීම කියලා හිතමු. එතකොට ඔහුගේ ප්‍රතිසන්දි සිතේ අරමුණ මල් වර්ගය. භවංග සිත්තේගේ අරමුණ මල් වර්ගය. චුති සිත්තේගේ අරමුණ මල් වර්ගය. එදා ගත්ත අරමුණ තමයි. වෙන අරමුණු ගන්න යාට බෑ. ප්‍රතිසන්දි සිත කියන්නේ වීති මුක්ත සිත් කියලා කියන්නේ. ద్వාර විමුක්තයි. වීති මුක්තයි. දොරකුවටයි තියනේ. වීති සිත් වශයෙන් වැඩපත් දෙලෙම අරමුණු ගන්නේ නැහැ. ගන්නාරු ප්‍රතිසන්දි ගන්ධ ලැබිච්ච අරමුණ විතරයි. ඒකයි කියන්නේ. ආවර්ජනසිත. හැම තැනකම භවංගෙන් නැගිටින්නේ ආර්ජනසිතේ. දැන් පංචද්වාරික මනෝද්වාරික ගම්මුකෝ ධ්‍යානපත්තකින් කියලා ධ්‍යානපත්ත එහෙම තමයි. ධ්‍යානෙත් මනෝද්වාරිකයිනේ. ධ්‍යානසිතයල්ල මනෝද්වාරිකයි. ඒකට පංචද්වාරික සිත්වලදී භවංගෙන් නැගිටින්නේ පංචද්වාර ආර්ජන සිත. භවංගෙන් නැතිලා වීතියෙන් ආරම්භ වෙන්නේ පංචද්වාරික සිතින්. මනෝද්වාරික සිත්වලදී භවංගේ ළඟට වීතියේ මුලින්ම ඇති වෙන්නේ මනෝද්වාර ආර්ජන සිත. එනිසා සිතෝ නම් අසිනෝ කියනවා තම නම. මනෝද්වාරයේහි ජවණයට මුලින් භවංගෙන් නැගිට ගමන් ඇතුළු මනෝද්වාර ආර්ජනයට කියන නම ජවන ප්‍රතිපාදිත කියේ. ජවනයක් සකස් කරන යා අනිවාර්යෙන් ජවන සිත් තේජයක් ඇති කරන මනෝද්වාර ආර්ජන සිත් ලැබුණා. ඊළඟට පංචද්වාරයේහි ඔය වර්ණ රූපයක් ඇහැට ලැබීමු ගන්ධ ඒ වගේ රස ගන්ධ රස ස්පර්ශ ඔය පංචද්වාරේ තියන් අරමුණක් අරමුණ වෙච්ච ගමන් භවංගේ චලනය වෙනවා භවංගේ සිඳින ඊළඟට තියෙන්නේ පංචද්වාර ආර්ජන සිත්. ඒකට කියනවා වීති ප්‍රතිපාදක කියලා. අනිවාර්යෙන් වීති සිත් තේජයක් යයි. ඊළඟට කියනවා ඔය මේ භවංග මේ පංචද්වාර ආර්ජන සිත්ේයි මනෝද්වාර ආර්ජන සිත්ේ කියනවා අනිශ්චිතකක් කියනවා මානසිකාරය කියලා ඡයසිකයක්. ඒ ඡයසිකයද කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. අරමුණ සකස් කරනවා. එතකොට පංචද්වාර ආර්ජන සිත්ය වීති ප්‍රතිපාදකයි. මනෝද්වාර වර්ජන චිත්තය ඥාන ප්‍රතිපාදකයි. ඊළඟට මානසිකාරය ඡයසිකය ආරමණ ප්‍රතිපාදක. අරමුණ සකස් කරන අරමුණ වලට යොමු කරනවා. මෙන්න මේ බෙදලා තියෙනවා. එනිසා මේ හැම වෙලාවෙම භවංගෙන් නැගිටින්නේ ක්‍රියා හිතකයි. ක්‍රියා හිතක් තමයි මෙතන පහළ වෙන්නේ. කුසල අකුසලනේ විපාක නෙමෙයි. එක්ක මනෝද්වාර වර්ජන ක්‍රියා හිත නැත්නම් පංචද්වාර වර්ජන ක්‍රියාවයි. දැන් ජවනයේ මුලින් මේ භවංගෙන් නැගිටලා තියෙන මනෝද්වාර වර්ජන ක්‍රියාවයි. ඔව් ඔව් අදි භවංගයේ ක්‍රියාවයි. ඔව් ඔව් වීති චිත්තක් පාට එනවා නම් එන්නේ ක්‍රියාන්තස්. ක්‍රියාහිත ළඟට තමයි තියෙන්නේ වීතියක් පටන් ගන්න. ඒ පංචද්වාරයේ අනුව නම් ඉතින් ඒ ద్వාරයේ කණු වීති චිත්ත පහළ වෙනවා. මනෝද්වාර නම් ජවන චිත්ත පහළ වෙනවා. එතකොට ආවර්ජන චිත්තයෙන් කරන්නේ ජවනත නීමකර්මනම වෙන දෙයක් නෙමෙයි. දැන් අතු මනෝද්වාරයෙන් ආස්වාස ප්‍රස්වාසණය මෙහි කරමින් ඉන්නේ ආවර්ජන හිත කරන්නේ ආස්වාස ප්‍රස්වාසණයමයි. දැන් චක්කුඥානයේ චක්කු ප්‍රසාදයේ අරමුණක් හැත්විලා පංචද්වාර වාග්යය තුනෙන් ආරම්භ කරන්නේ රූප ආරම්භණයයි. අන්නේ නේද? දැන් නම් 3 විනාඩි 3 තුන දන්නේම නෑ. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.